Bụt đăng, bụt đăng, bụt đăng, văn đề. Đăm-măng, đăm-măng, đăm-măng, văn đề. Sang-găng, sang-găng, sang-găng, văn đề. Bụt đăng, đăm-măng, sang-găng, văn đề. බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ධර්ම ශ්‍රවණයට පෙර පින්නතුන් මුලින්ම පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න ඒ සඳහා නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි අතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි අතියම්ති ධම්මං සරණං ගච්ඡාමි අතියම්ති සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මහසලායතනං බෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් පිහිටි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සිල් වැඩසටහන නිමිති කරගෙන මේ මාසයේ පින්කම විදියට සිදු කෙරෙන සන්ධ්‍යායාමයේ ධර්ම දේශනාවයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් පළමුවෙන් අප පුණ්‍යානුමෝදනා කළ යුතුයි ගෞරවනීය ස්වාමින් වහන්සේට. ගෞරවනීය කහට රූපේ විමලරතන හාමුදුරන් වහන්සේ මේ පින්කම මැනවින් සංවිධානය කරලා පින්නතුන්ට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීම පිළිබඳව. ඉතින් ඔබ බොහෝ දිනකට උන්වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙනවා. ස්වාමින් වහන්සේලා බොහෝ දිනකට උන්වහන්සේ සහෝදරත්වයෙන් උපකාර කරනවා. විශේෂයෙන්ම අපටත් අප මහන වෙච්ච මුල් කාලේ පටන්ම උන්වහන්සේගේ ඇසුර ලැබුණා. උන්වහන්සේ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් කටයුතු කරපු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේට අප ගෞරවය දක්වමින් ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද පින්නතුනි අප ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි මජ්ඣිම නිකායෙහි එන මහා සලායතනික සූත්‍රයයි. ඉතින් අපේ ජීවිතය සම්බන්ධ ඉතාම වැදගත් කරුණු රැසක් අනාවරණය කෙරෙන බුදුදහම ඉගැන්වෙන මූලික ඉගැන්වීම් රැසක් එකම ස්ථානයක ප්‍රකට වෙන ස්ථානයක් වශයෙන් මේ සූත්‍රය අපට පැහැදිලි කරන්න පුළුවන්. පින්නතුන්ට මේ සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් සරසා ගන්නට පුළුවන්. ජීවිතයේ විවිධ පැති තේරුම් ගන්නට තියෙන අවස්ථාව. ඉතින් මේ සූත්‍රයෙන් අප ධර්මශ්‍රවණය කරන කලින් සුළු වේලාවක් අපි මෙසිත වඩලා අපේ විසිරලා තියෙන සිතේ කාර්මුණකට ගැනීමට අප ක්‍රියා කරමු. ඉතින් අප මෛත්‍රී භාවනා වඩලා ලෝ පුරාම වෙසෙන විවිධාකාරයෙන් ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙලා සිටින ඔයක විදිය දුක් හතරදර වලින් දුකට පත් වෙලා ඉන්න අපමණ සත්‍යයන් කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් අපි මෙසිත පුහුණු කරමු. මෙලෙස මෙසිත ජනිත කිරීමෙන් ලබා ගන්නා වූ කුසලයේ බලයෙන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අප ඇති කරගනිමු. පින්නතුන් සිටින ආසනයේම පහසුවෙන් වාඩි වෙලා මද වේලාවක් සිදු කෙරෙන මේ මෛත්‍රී භාවනාවට සම්බන්ධ වන්නට ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස අඩවන් කරගෙන හෝ වසාගෙන අප මේ සිත පුහුණු කරමු. නාසය ආශ්‍රිතව හිත තියාගන්න. වර්තමානයේ තුල නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් ශරීරය ගැන අවධානයෙන් අප මේ මෙස් සිටිවිල්ල පුහුණු කරන්න බලාපොරොත්තු වන්නේ. මෙම නිවසේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නගරයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ජනපදයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මුළු ලොවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොවේ සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාම සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා, දිනෙන් දින දියුණුවට පත් වෙත්වා, උතුම් ශාන්ත සුවයට පත් වෙත්වා කියන පැතුමෙන් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකි පත්වා සැපතට සමගිව මුනිකි සාදු සාදු සාදු. ගෞරවනීය හාමුදුරුවන් වහන්ස, සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, ඉතින් මේ පින්නතුන්ගේ ජීවිතයට සද්ධර්මය ලැබෙන අවස්ථාව, ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ අහන ධර්මය ශ්‍රවණය කරලා සිතේ දරාගෙන හැකිතාක් දුරට ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ ගනිමු. අද අප සාකච්ඡා කරන්නේ මජ්ඣිම නිකායෙහි මහා සලායතනික සූත්‍රය. මේ සූත්‍රයේ අංශ කිහිපයකම වැදගත් වෙනවා. ඊට හේතුව තමයි බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන ඉගැන්වීම් රැසක් මේ එකම සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එකාතකින් ඇස කන නාසාදී ආයතන ගැන උගන්වනවා. ඒක තමයි මෙහි ප්‍රධානතම තේමාව. සලායතනික කියන්නේ එකයි, ආයතන හය ගැන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හය ගැන පැහැදිලි කරන සූත්‍රය. අපේ ජීවිතයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ ඉන්ද්‍රිය ගැන කතා කරන සූත්‍රය. ඒ විතරක් නෙවෙයි, මේ ඉන්ද්‍රියවලට ගෝචර වන රූපාදී අරමුණු පිළිබඳව, චක්කු විඥානාදී විඥාන හය පිළිබඳව, ඒ වගේම චක්කු සම්පස්සේ ආදී ස්පර්ශ හය ගැන, ඊළඟට චක්කු සම්පස්ස වේදනාදී වේදන හය පිළිබඳව මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එපමණක් නෙවෙයි, මේ සූත්‍රයෙන් චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ අතර විශේෂයෙන්ම බුදුදහමේ නම් මූලික ඉගැන්වීම් සියල්ලක්ම, වෙනත් විදිහකින් කියනවා නම් සත්‍යස් බෝධිපාර්ශික ධර්මම මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විශේෂයෙන් දක්වන අතරේදී යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිනවා නම් එතනත්තා තුල සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ආදී මේ ධර්මතා වැඩෙන හැටිත්, අවසානයේදී විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන හැටිත් මේ සූත්‍රය තුලින් පැහැදිලි කරනවා. එනිසා අපට අපේ ජීවිතය ආලෝකවත් කරගන්නට මේ සූත්‍රයෙන් ලොකු උපකාරයක් අපට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා, මහා සලායතනිකං වෝ භික්ඛවේ දේතිස්සාමේ තං සුනාත සාදුකං මනසිකරෝත කියලා. මහණෙනි, මම ඔබට මහා සලායතනිකය දේශනා කරනවා, නැත්නම් ආයතන හය ගැන දේශනා කරනවා, අන්න ඒ මැනවින් අසා දරා ගන්න කියලා අනුශාසනා කරනවා. පින්නතුනි, ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ ඉතාම සංකීර්ණ ජීවිත කාලයක. මුළු ලෝකයේම ලෙඩ දුක් වලින් වෙලිය සිටින අවස්ථාවක බොහෝ දෙනෙක් ළඟම ඥාතීන් ලෙඩ වෙලා නැත්නම් මරණයට පත් වෙලා ඉන්න අවස්ථාවක තමයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. මුළු ලෝකයේම විශාල මහනුවරක් වෙලා අද නොමල ගියක් හොයාගන්න බැරි තරමට බොහෝ නිවෙස්වල ලෙඩ දුක් මරණ බහුල වෙච්ච කාලෙකයි ඔබත් මාත් මේ ඉන්නේ. බොහෝ දෙනා ජීවිත අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. එහෙත් පින්නතුනි, අප තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිච්චා හැටියට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට අවස්ථාව ලැබිච්ච පිරිසක් විදියට අප අසරණව මේ යන නෙවෙයි අපට බුදුහාඳුරු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ අපට අසරණව මරණයට පත් වෙන්නටවත්, මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නටවත් නෙවෙයි. අපේ ජීවිතය අවසානයේ දක්වාම සැනසීමෙන් ජීවත් වන්නටත්, කුමන ආකාරයේ ජීවිත අනතුරකින් මිය ගියත් කිසිදාක මරණයෙන් පස්සේ දුගතිගාමි නොවන ලෙසත් මාර්ගයක් පෙන්වලා අපට අවබෝධ කළ දීලයි ඒ උත්තමයන් වහන්සේ නෙද්දක තියාගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය වසර 2500 කට අධික කාලයක් සැරියුත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා, විශේෂයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දුරදක්නා නුවණින් ස්ථාපිත කරපු මේ සද්ධර්මය තුළ අපට ලොකු රැකවරණයක් ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා අප දිනපතාම මේ ජීවිත අභියෝග හමුවෙහි අපේ සිත දිනු වෙන ආකාරයට, කුසලයේ වැඩි වෙන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඔබේ නිවසේ වැඩිහිටියන් ඉන්නවා නම් මේ කාලේ හොඳට යට සලකන්න. අම්මා තාත්තා ඉන්නවා නම් ඔබේ දෑතින්ම යායට උපස්ථාන කරන්න. දරුවන්ට වෙනදටත් වඩා මෛත්‍රියෙන් කටයුතු කරන්න. දරුවන්ට නිවසේ සූදානම් කරන ආහාර පාන ටික ඉඳන්ම ඉතාම මෛත්‍රියෙන් ඒ අයගෙන කටයුතු කරන්න. ඔබට සෞඛ්‍ය පහසුකම් වෛද්‍ය පහසුකම් ලබා දෙන වෛද්‍ය කාර්ය මණ්ඩල ගැන ඉතාම මෛත්‍රියෙන් මේ කාලය තුල කටයුතු කරන්න. ඔබට නිවසේ වාසය කරන්නට උපකාර කරන ආරක්ෂක අංශ අත්‍යවශ්‍ය සේවා සම්පේන හැමදෙනා කෙරෙහිම මෙත් සිත දිනු කරන්න. ඔබේ ළඟම ඥාතියෙක් හෝ හිතවතෙක් අපහසුයෙන් ඉන්නවනම් දුකටපත් වෙලා ඉන්නවනම් හැකි ආකාරයෙන් ඔබත් සෞඛ්‍ය ආරක්ෂිතව ආරක්ෂා වෙන ගමන් එයට පුළුවන් තරම් මේ කාලය තුල උදව් කරන්න. ඔබේ නිවස උදෑසන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවක් හරි පූජා කරලා සම්බුද්ධ පූජා පවත්වන්න. නිවසේහි දවසට එකවරක් හරි නිවසේ අය ඔක්කොම රැස් වෙලා විනාඩි 10ක් හෝ පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනාව කරලා මෛත්‍රී භානාව වඩලා දෙවියන්ට ඥාතින්න පින් අනුමෝදන් කරන්න මේ කාලේ. ඒ වගේම විශේෂයෙන් නිවසේහි රතන සූත්‍රයේ කරණිමෙත් සූත්‍රය සජ්ජහන කරන්න පුළුවන් නම් ඒක ඔබට වඩාත් මානිසංසදායි වෙනවා. ඒ අතර දිනපතාම ඔබ කරන පින්කම් මේ කාලය තුල මිය යන හැම දෙනා කෙරෙහිම කරුණාවෙන් අනුමෝදන් කරන්න. බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා අසරණව පින් බලාපොරොත්තු වෙන අවස්ථාවකයි මේ ඉන්නේ. ඉතින් ඒ අයට ඇතැම් විට ළඟම ඥාතියෙක් පින් අනුමෝදන් කරන්නවත් නැති මොහොතක් මේක. ඉතින් ඔබ සිද්ධ කරන පින්කම් ඒ හැම කෙනා කෙරෙහිම පොදුවේ අනුමෝදන් කළා මිය යන අයත් ඔබට සුවපත් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ කටයුතු සිදු කරන ගමන් අපි අපේ ජීවිතවලට උපරිම රැකවරණ අපි ලබා ගන්නට ඕන. දානෙන් ආරම්භ කරන මේ සදහම් මාවත සීලෙන් ඔපවත් වෙලා සමාධියෙන් මෛත්‍රී භාවනාවෙන් වඩාත්ම පිවිතුරු වෙලා ප්‍රඥාවෙන් බැබලීමට පත් වෙන ආකාරයට අපේ ජීවිත සකසා ගන්නට ඕන. අපේ ජීවිතේ වටිනාම දේ නුවණ ප්‍රඥාව. භාගතුන් වහන්සේ නිසයි දේශනා කරන්නේ පඤ්ඤා නරාණං රතනං. මනුෂ්‍යයාට තියෙන උතුම්ම රත්නය මැණික ප්‍රඥාව නුවණ කියලා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. අපේ ජීවිතේ ලස්සන වෙන්නේ බබලන්නේ ප්‍රඥාවෙන් කියලා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤාය පරිසුජ්ජති. ඒ ප්‍රඥාවෙන් තමයි අපේ පිරිසුදු භාවය, ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය, රාගාදී අකුසල මූලවලින් කෙලෙස් මුදවා ගන්නට තියෙන එකම මාවත විදිහට සඳහන් කරන්නේ ප්‍රඥාව දිනු කරලීම. ඉතින් මෙන්න මේ ප්‍රඥාව දිනු කරලීමට හේතු වන ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අද අප මේ සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයකින් එකාතකින් ඇස කනන ආදී ආයතන ගැන කතා කරනවා. ඒ වගේම දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනවා. එහිදී දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, මාර්ග ආදී මේ චතුරාර්ය සත්‍යම විවිධ පරයයවලින් මේ සූත්‍රය සඳහන් කරනවා. ඒ වගේම අවිද්‍යාව නිසා, නොදැනීම නිසා දුක හට ගන්න ආකාරයත්, නුවණ නිසා ප්‍රඥාව හටගෙන නිවන කරාම යන ආකාරයත් පැහැදිලි කරමින් බුදුදහමෙහි අගනා මිනිමුතු බඳු සත්‍විස් බෝධිපාරිසක ධර්ම සියල්ලක්ම මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. සතර සතිපට්ඨාන ආදී මේ කාරණා. ඉතින් මේ සූත්‍රය අපි තේරුම් ගන්න දක්ෂණොතින් එකතකින් අපි ඇස කන ආසාදී ඉන්ද්‍රිය පිරිසිඳ දැනගන්න දක්ෂ වෙනවා. ඊළඟට ඒ මුලින් හටගත්තු ඇස කන ආදී ආයතන ඊළඟට සමුදය සත්‍යයට නොගිහිල්ලා නැත්නම් රෝපාදී ස්කන්ධ උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් නොවන ආකාරයට එයින් මුදවා ගන්නට අපට මාර්ගය පෙන්වලා තියෙනවා. අන්නේ ගමන් මාර්ගයේදී දැනුම කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවාද කියන එක මේ සූත්‍රයෙන් ප්‍රකට වෙනවා. ඊළඟට මේ දහම් මාගේ අපි ඉන්නවනම් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුණ ගැහෙන හැටිත්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලදී සීලම ගුණ දහම් වැඩෙන ආකාරයත්, එහිදී විශේෂයෙන්ම සමත විදර්ශනා යුගනද්ද වශයෙන් වැඩෙන ආකාරය සූත්‍රයේ පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් අනුපූර ප්‍රතිපදාවක් ඉදිරියට දහම් මාර්ගයේ ඉදිරියට යනවනම් ඔහුට සමත පූර්වාංගම විදර්ශනා විදියට හිත සමාධිමත් වෙලා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට සිත තැම්පත් වූ කල්හි ප්‍රඥා වැඩෙනවා කියන අනුශාසනාවට අනුව සමාධිමත් වෙච්ච සිතින් විපස්සනාව, විදර්ශනාව නැත්තම් ප්‍රඥාව දිනු කරලීමේ මාවත මේ සූත්‍රෙන් ඉස්තර කරනවා. ඒ ප්‍රතිඵල වශයෙන් ඒ තැනැත්තා සිය විශේෂ ඥානයෙන් නුවණින් යමක් දැනගන්න තියෙනවා නම් අන්නේ දැනගන්න තියෙන දේ ඔහු තේරුම් ගන්නවා. සිය විශේෂම ඥානයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් ඒ ප්‍රහීණ කරන්න තියෙන මොකද්ද කියලා දැනගන්නවා. අනිත් අතින් යමක් වඩන්න තියෙනවා නම් ඒ වඩන්න තියෙන කාරණයත් ඔහු තේරුම් ගන්නවා. යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ සාක්ෂාත් කළ යුතු කාරණයත් මේ තැනැත්තා මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලෙස සාක්ෂාත් කරගන්නවා. පින්තුනි සූත්‍රෙහි සාරාංශය මේක. දැන් අපි තවදුරටත් සූත්‍රය විමසලා බලමු. භාගතුන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යතහබෝතම්. මහණෙනි යම් කිසි ආකාරයකට පුද්ගලයෙක් ඇස මනසේ නොදන්නවනම් නොදකිනවනම් ඒ විතරක් නෙවෙයි රූපං භික්ඛවේ අජානං අපස්සං යතහබෝතම්. රූපේ නිසිසේ අවබෝධ කර නොගන්නවනම් ඒ වගේම චක්කු විඥානං භික්ඛවේ අජානං අපස්සං යතහබෝතම්. යම්කිසි තැනැත්තේ චක්කු විඥානය කියන දේ යම්සේ මැනවින් නොදන්නවා නම් චක්කු සම්පස්ස පච්චයා වේදනා ඇසේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ගැන ඒ වගේම චක්කෝ සම්පස්සය ගැන යම්කිසි කෙනෙක් නොදන්නවා නම් මෙන්න මේ නොදැනීම නිසා ඒ තැනැත්තාට මොකද්ද වෙන්නේ? ඒ තැනැත්තාගේ හිතේ සරාගය ඇති වෙනවා, රාගී බව ඇති වෙනවා. ඒ වගේම ඇසට ලක්වන රූපාදී අරමුණු ගැන ඇලෙනවා, එහි ආස්වාදයෙන් මුලාවටපත් වෙනවා. ඔහු ඒ ආස්වාදයෙන් වැළඳ ගන්න දෙයක් හැටියට ඔහු හඳුනා ගන්නවා. මෙන්න මේ විදියට ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සෙන් හටගන්නා වූ සැප දුක් අදුකම සුඛාදී වේදනා මෙන්න මේ කරුණෝ පිළිබඳව යම්කිසි කෙනෙකුට නිසි අවබෝධයක් නැත්නම් ඒ තැනැත්තාට මොකද්ද වෙන්නේ? ඒ තැනැත්තාට මේ තියෙන අනවබෝධය නිසා, මෝහය නිසා, අවිද්‍යාව නිසා ඒ තැනැත්තාගේ හිත ඇස් කන් නාසය ආදී අරමුණු පිළිබඳව බැස ගන්නවා නিত্য සැපාත්ම වශයෙන්. රූපාදී අරමුණු ගැන ආසා කරනවා. ස්පර්ශයට, වේදනාවට ඔහු ආසා කරලා ඒ තුලින් ඔහු අර ආස්වාදෙහි ගිලිලා ඔහු දුකටපත් වෙලා සංසාර චක්‍රය තුල ගමන් කරන ආකාරය සඳහන් කරනවා. අපි බලමු පින්නතුනේ ඇස කියන්නේ මොකද්ද කියලා. ඇස කිව්වහම සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ මේ තමන්ගේ ඇහැට මේ මොහොතේ පේන, ඔබ කණ්ණාඩියක් ළඟට ගියහම පේන ඇහැ තමයි ඔබට මතක් වෙන්නේ. ඒක පින්නතුනේ මාංශ ඇස. බුදුරජාණන් වහන්සේ මෙතන ඇස කියලා කියන්නේ ඒ මාංශ ඇසම පමණක් නෙවෙයි. ඒ මස් ඇස අරමුණු කරගෙන මස් ඇස මත පිහිටලා තියෙන පෙනීමේ ශක්තිය. මේ පෙනීමේ ශක්තිය ඇති වෙන්නේ තව හේතු ගානක එකතුවකින්. ඒකට හේතු වෙච්ච මූලික හේතු තියෙනවා. එක පැත්තකින් ඒකට සතර මහා භූත රූප උපකාර වෙලා තියෙනවා. සතර මහා භූත රූප හැදෙනට ආහාරය උපකාරවත් වෙලා තියෙනවා මේ ජීවිතය වශයෙන්. ඊට කලින් ආත්ම භාවයෙන් හෝ මිට කලින් අපේ ජීවිතයේ ස්වභාවය තුලින් මේ වර්තමානයේ හැට උපකාර වෙලා තියෙනවා අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාවාදී මේ හේතු ගානක එකතුවකින්. සංකත වූ ඒ වගේම පටිසම්පන්න වූ මේ ඇසේ පෙනීමේ ශක්තිය ඒ මොහොතට හටගන්නවා. ඇසේ පෙනීමේ ශක්තිය නිකන් හටගන්නේ නැහැ. එක අතකින් භෞතික ශරීරයක යැපීමක් තියෙනට ඕන. රූපේ ඊට උපකාරවත් වෙනවා. ඒ වගේම වර්ණයේ ආලෝකය ආදී බාහිර හේතු උපකාරවත් වෙනවා. ඒ අතර බාහිර පේන රූපයක් ඇහැට පතිත වෙන්නට ඕන. ඒ අවස්ථාවේ අවධානය තියෙන්නට ඕන. චක්කු විඥානය පහළ වෙලා ස්පර්ශය නිසා තමයි මේ ඇහැට රූපයක් වර්තමාන මොහොතේ පතිත වෙලා වර්ණ රූපය ඔස්සේ අපි හඳුනාගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ඇස හටගන්න ආකාරය යම්කිසි කෙනෙක් නොදන්නවා නම් ඒ තැනැත්තා මේ ඇසට ලක්වන රූපාදී අරමුණු ගැන ඇලෙනවා, සරාගී බවක් ඇති කරගන්නවා. ඒ තුලින් ඔහු ආස්වාදය විඳගෙන දුකටපත් වෙනවා කියලා. එතකොට මේ ඇස කියන එක බුදුදහමේ චක්කුම් කියන එක අවස්ථා කිහිපයක විස්තර කරනවා. මේක ඉතාම මැනවින් තේරුම් ගන්න ඕන කාරණයක්. මොනවද ඒ ඇස කියන එක? පින්නතුනේ එකක් මාංශ ඇසට ඇස කියලා කියනවා. ඒ වගේම අපි මුලින් සඳහන් කළ ආකාරයට පෙනීමේ ශක්තිය ඇහැට වර්ණ රූපයක් එනකොට විඥානයේ ස්පර්ශය ආදී හේතු මත ඒ මොහොතේ පෙරපසු නොවේ. සංකත වශයෙන්, පරිසම්පන්න වශයෙන්, අහුත්වා සම්බුතං හුත්වා නබ විස්සති ආදී වශයෙන් කියන විදිහට මේ මොහොතේ හේතුඵල මත හටගන්න සත් තියෙනවා. ඒක අතීතෙන් වර්තමානට එන දෙයක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන දෙයක්ුත් නෙවෙයි. වර්තමානයේම හේතු නිසා හටගෙන හේතු නිසාම නිරුද්ධ වෙන නිසා. ඇස ගැන කියන එක අවස්ථාවක් මේක. මෙන්න මේ මුලින් ඇතිවන ඇසට කියන්නේ විපාක මට්ටමේ ඇසක් කියලා. මේකට ධර්මයේ සඳහන් කරනවා විඥාන චර්යා මට්ටම විදියට. මේ මුලින් ලැබෙන ඇස සහ රූපය කියන දේ සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක විපාක මාත්‍රයක් විතරයි. මේ ඇසට ලක්වන මුල් වර්ණ රූපයෙන් අපට දුකක්වත් සැපක්වත් ගෙන දෙන්නේ නැහැ. ඒක මධ්‍යස්ථ මට්ටමක්. ඒක ඊටාම ක්ෂණික මට්ටමක්. මෙන්න මේ මුලින් ලැබෙන ඇස පිළිබඳව බුදුහාමුදුරෝ දක්වන්නේ අපට මේක පිරිසිඳ දැනගන්න කියලා. මේ මුලින් ලැබෙන ඇස ප්‍රහීණ කරන්න කියලා කිව්වේ නැහැ. මේ මුලින් ලැබෙන අත්දැකීමට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කියනවා. ඊළඟට ත්‍රිපිටකයේ සමහර තැන්වල තියෙනවා චක්කුම් බික්කවේ ඇස මහණෙනි ප්‍රහීණ කරන්න. ඇස ගිනිගෙන තියෙන දෙයක්. ඇස දුකයි. ඇස නුබලාගේ නෙවෙයි, රූපේ නුබලාගේ නෙවෙයි. මේක ප්‍රහීණ කරන්න කියලා කාරණයක් දේශනා කළා කියනවා. මෙතන කියන ඇස මොකද්ද මේ පින්නතුනි? මේ බැහැර කරන්න, දුරු කරන්න, ගිනිගෙන තියනවා කියන ඇස මොන ඇසද? මෙන්න මේ ඇස අර මුලින් කියපු ඇස නෙවෙයි පින්නතුනි. අර මුලින් කියපු ඇස විපාක මට්ටමින් ලැබෙන වර්ණ රූපයේ පතිත වීමට හේතු වන ඇස. ඒක දුරු කරන්න කියලා නෑ. ඒ ඇහ පියාගෙන ඉන්න කියලාත් නෑ. ඒ ඇහ ගිනිගෙන තියෙන දෙයක් කියලාත් නෑ. ඒක පිළිබඳව සඳහන් කරන්නේ ඒක පටිච්චසමුප්පන්න දෙයක්, ඒක සංකත දෙයක්, ඒක පිරිසිඳ දැනගත යුතු දෙයක් විදිහටයි මුල් අධ්‍යක්ෂකම දක්වන්නේ. එතකොට භාගතුන් වහන්සේ ප්‍රහීණ කරන්න ඇසක් දේශනා කරා නම් ඒක අර මුල් ඇස නෙවෙයි. ඒ මුල් ඇස හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපි අවිද්‍යාවෙන් නැවත ඇසක් ගොඩනගාගෙන තියෙනවා. ඒ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට අපි ගන්නවා. මෙන්න මේ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් විදිහට ගන්න අවිද්‍යාසාගත ඇසයි, නැත්තම් පංච උපාදානස්කන්ධ මට්ටමේ තියෙන ඇසයි දුරු කරන්න කියලා බුදුහාමර දේශනා කළේ. එතකොට මුලින් ලැබෙන අත්දැකීම දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. ඊළඟට සඳහන් කරනවා දුක්ඛ සමුදයං. දුක්ඛ සමුදය සත්‍ය නැත්නම් අවිද්‍යාව සහ භව තණ්හා දෙක, ඒක පහතබ්බං, ඒක ප්‍රහීණ කරන්න ඕන දෙයක් කියලා. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබුණොත් මේ ඇහැ තේරුම් ගන්න තැන්ටාට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අර මුලින් පහළ වෙච්ච ඇස යම් කිසි කෙනෙක් නොදැන ගත්තොත්, ඒ ඇස පෙරපසු නොවී මේ මොහොතේ හටගත්තේ, ඒකට රූපේ ලක් වුණා, විඥානේ හටගත්තා, ස්පර්ශය හටගත්තා, වේදනාදී මේ මුලින් හටගන්නා වූ පිරිසිදු මච්චමේ නැත්නම් පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා සඳහන් කරපු ආකාරයට ප්‍රകൃතියෙන්ම පිරිසිදු මට්ටමේ තියෙන මේ ස්කන්ධ පංචකේ ඇස යම් කිසි කෙනෙක් තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? ඔහු ඒක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ නැවත අලුතෙන් ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව ස්පර්ශ සමුදයන්තේ ඉඳලා ඒක නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන තාම ඒක තියෙනවා කියලා හිතලා මොකද වෙන්නේ? ඔහුට රාගී බව ඇති වෙනවා. ඔහු එහි ආස්වාදයට ඇලෙනවා. ආස්වාදයට ඇලුනොත් මොකද වෙන්නේ? ඒ තැනැත්තා ඒක තව තවත් හොයාගෙන යනවා. හොයාගෙන යෑමේ ප්‍රතිඵලයක් විදියට උපාදාන ස්කන්ධ පංචකයේ ඔහු උපචයට යනවා, රැස් කිරීමට යනවා. ඔහුට නිරුද්ධ වෙච්ච දේ ඔහු තව දුරටත් තියෙන දෙයක් හැටියට ගන්නවා. එහෙම ගත්තාම මොකද වෙන්නේ? ඔහුගේ තෘෂ්ණාව තව දුරටත් වැඩි වෙලා නන්දි රාගය හටගෙන නැවත පුනර්භවයකට යන්න පුළුවන් විදියට ඔහු කර්මය, භවය ආදී මේ හේතු ටික ඔහු සකසා ගන්නවා. නැත්නම් ඔහු සංසාර චක්‍රය තුල ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුට අර රූප ආදී අරමුණු නිසා ඔහුගේ කායික වේදනා හටගන්නවා, කායික පරිදාහයන් ඇති වෙනවා, චෛතසික වූ පරිදාහයන් බොහෝම වෙහෙසක් මහන්සියක් ඇති වෙනවා. අර නිරුද්ධ වෙච්ච දේ ගැන නිසි අවබෝධයක් නොතිබුණොත් දැඩි වේදනාවකින් අපි ඉන්නව නම් කායික වශයෙන් හරි මානසික වශයෙන් හරි ඇයි ඒකට හේතුව අපි අවංකව තේරුම් ගන්න ඕන අපි ඒ දැකපු අහපු රූප ශබ්ද ආදී මේ මොහොතේ සිහි කරන කොටත් ඒ විදියටම තියෙනවා කියන අනවබෝධය අවිද්‍යාව ස්පර්ශ සමුදයන්තේ සිටීම නිසායි අපට මේ දුක හටගන්නේ කියන එක අපි තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා අපි පරිදාහයන්ගෙන් නිදහස් වෙන්න කැමති නම් ඊට අදාළ මාර්ගයත් අපි තේරුම් ගන්නට ඕන. භාගතුන් වහන්සේ සඳහන් කරනව ඇස පිළිබඳව විතරක් නෙවෙයි කන ශබ්දය ආදී කන පිළිබඳව ආයතනයත් ඒ වගේම නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ආයතන හයෙන් ඇතිවන සලායතනික වශයෙන් දේශනා කරපු මේ ආයතන හය පිළිබඳවම හටගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු පිළිබඳව අපි යථාභූත ඥානයක් නොතිබොත් ඒ හිත බැස ගන්නවා, රාගී වශයෙන් ගන්නවා, නැවත පුනර්භවයට යනවා. ඒ තැනැත්තා පංචඋපාදානස්කන්ධෙහි උපචේට යනවා, රැස් කිරීමට යනවා. මේ තැනැත්තාට කායික මානසික වේදනා විඳින සිද වෙනවා. අපි ඇහැට දකින රූපයකින් අපි දුකටපත් වෙනවා නම්, කනට ඇහෙන ශබ්දයකින් සංවේගයක් ඇති කරගන්නවා නම්, ඒ හැම අවස්ථාවකදීම අපේ ස්වභාවය මොකද්ද? මේ රූපය, ශබ්දය ආදී මේ කරුණු ගැන අපේ තියෙන අනවබෝධය. එතකොට ඒක මුලින් අත්දැකීමෙන් හටගෙන නිරුද්ධ වෙලා මේ මොහොතේ අපි ඉන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ මන ආයතනෙන් අරගෙන ඒ නිරුද්ධ වෙච්ච දේ අරබය හටගන්නා වූ සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මන ආයතනෙන් ගැනීම වශයෙන් මනෝවිඥාණයෙන් තමයි අපි මේ මොහොතේ කාලය ගත කරන්නේ. එතකොට අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකයේ තියෙන විඥානේ එක හඳුනා ගන්න එක ඒ මුල් අවස්ථාවටම වැය වෙලා ගියා. නමුත් අපි ඒක තේරුම් ගන්නේ අර මුල් අවස්ථාවේ නෙවෙයි, ඒක නිරුද්ධ වෙච්ච තැනකයි අපි මේක තේරුම් ගන්නේ කියලා දක්ෂ වෙන්නට ඕන. එතකොට යම්කිසි මොහතක පින්නොතනි අපි මේ ඇසට රූපයක් අපි හඳුනා ගන්නවා නම් රූපයක් කියලා. වැඩි දෙයක් තබා බාහිර දෙයක් තියෙනවා කියලා ඡායා මාත්‍රයක් හරි අපි දැනගන්නවා නම් දැනගන්නේ වර්තමානයේ මේ මොහොතේ ඇසෙන් පෙනීමෙන් නෙවෙයි, ඒක නිරුද්ධ වෙච්ච මොහතක මන ආයතනෙන් කියන එක දැක ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම නොවුනොත් අපි ඒ බාහිර දේට ආසා කළේ ඔස්සේ අපි අනේක විද දුක් විඳින අපට සිද්ධ වෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ කාරණය තමයි මෙහිදී මුලින්ම භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ ඇස ආදී ආයතන, ඇස කියන එක පින්නතුනි අනිදස්සන කියලා සඳහන් කරන එක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි, ඇසේ පෙනීමේ ශක්තිය. මාංශ ඇස කියන එක දකින්න පුළුවන්. නමුත් අපට ඇස කියන එක ඒ ඇසේ මේ පෙනීමේ ශක්තිය කියන එක අපට දකින්න බෑ. මාංශ ඇස විදියට අපි දකින්නේ ඇත්තටම ඇස නෙවෙයි, ඒක රූපය, ඒක වර්ණ රූපය අපි දකින්නේ. එතකොට කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයම පින්නතුනි දක්වන්නේ අනිදස්සනයි කියලා. ඒ වගේම බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා මේ බාහිර අරමුණු හයනොත් දැක ගන්න පුළුවන් එකම දෙයයි, ඒ තමයි රූපය. රූපයත් වර්ණ රූපය විතරයි අපට ඇහැට පතිත වෙන්නේ. එතකොට මේ අභ්‍යන්තර සහ බාහිර කියන ආයතන 12න් සනිදස්සන වෙන්නේ අපට දකින්න පුළුවන්කම තියෙන්නේ එකම රූපයක් කියන එක අපි දැක ගන්නට ඕන, එකම ආයතනයක් කියන එක. පින්නතුනි එහෙනම් අපි මෙතෙක් කලක් ඇස කියලා දැක්කේ මොකද්ද? කන කියලා දැක්කේ මොකද්ද? නාසය, දිව, ශරීරය කියලා අපි දැක්කේ මොකද්ද කියලා අපි හිතන්නට ඕන. අපි ඒ දැක්කේ එකම අභ්‍යන්තර ආයතනයක්වත් නෙවෙයි. අපි ඒ දැක්කේ රූපයේ විදියට, ඒව රූප කියන ආයතනෙට ගිහිල්ලා රූප කියන අරමුණ බවට පත් වෙලා වර්ණ රූපේ විතරයි අපි දැනගත්තේ. ඇසෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපේ විතරයි. ආයතන 12න් එක ආයතනයක් පමණයි දකින්න පුළුවන්. අනිත් සියලු ආයතන අනිදස්සනයි. සනිදස්සන වන්නේ රූප ආයතනේ විතරයි. මෙහි ස්වභාවය තමයි. මේක දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේක සංකත වශයෙන් හටගත්තු දෙයක්. මේක පරිසම්පන්න වශයෙන් හේතුඵල සිද්ධාන්තයෙන් මත හටගත්තු දෙයක්. මේක අහුත්වා සම්බුතං හොත්වා නබුසති, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට මෙන්න මේ අවබෝධයේ බුදුහාමුදුර දේශනා කරනවා, චක්ඛුම් භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. යම් කිසි කෙනෙක් ඇස යථාභූත වශයෙන් දන්නවනම් දකිනවනම් අන්නේ දකින කෙනා ඇස ගැන විතරක් නෙවෙයි යොහු රූපය ගැනත් දන්නවා, චක්කු විඤ්ඤාණය ගැනත් දන්නවා, චක්කු සම්පස්සයත් දන්නවා. චක්කු සම්පස්සෙන් හටගන්නා උස්සප දුක් අදුක්කම සුඛාදී වේදනාවක් තියෙනවනම් අන්නේ වේදනා ගැනත් ඔහු දන්නවා. දැනගත්තොත් මොකද්ද වෙන්නේ? ඔහු ඒ කිසිම දෙයක් ගැන සරාගී වශයෙන් ආසාවෙන් ගන්නෙ නැහැ. ආසාවෙන් නොගත්තොත් ඒ තැනැත්තා තෘෂ්ණාවෙන් බැසගන්නෙ නැහැ. තෘෂ්ණාවෙන් බැස නොගත්තොත් ඔහු නැවත පුනර්භවයේ හටගන්නා වූ නන්දි රාගයට පත් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මෙන්න මේ අවබෝධය නිසා මේ තැනැත්තාට කායික වශයෙන් සහ මානසික වශයෙන් තියෙන පරිදාහයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඔහුට වේදනා එන්නේ නැහැ. වේදනා කියන්නේ මානසික වේදනාවක් හොට එන්නේ නැහැ. කායික වේදනාවක් ආවත් ඒක හඳුනා ගන්නකොට මන ආයතනෙන් කියනක මේ තැනැත්තා දකිනවා. මේ දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ තැනැත්තා ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙනවා. ආධ්‍යාත්මික සුවයක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඇස පිළිබඳව විතරක් නෙවෙයි, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ගැනම මේ වගේ අවබෝධයක් ඒ තැනැත්තාට ලැබෙනවා. එතකොට අර මුලින්ම ලැබෙන ඇස ආදී ආයතනත්, රූපාදී අරමුණුත්, චක්කු විඥානය ආදී විඥානත්, චක්කු සම්පස්සය ආදී ස්පර්ශත්, ඒ චක්කු සම්පස්සද ආදීෙන් හටගත්තා වූ චක්කු සම්පස්සජා වේදනාදී වේදනා හය පිළිබඳව ඒ මුලින්ම ලැබෙන අත්දැකීම කළ යුත්තේ පිරිසිඳ දැනගන්න එක. ඒක දුක්ඛ සත්‍ය. ඒ විඥාන චර්යාව පිරිසිඳ දැනගත්තොත් අපේ නැවත නව කර්ම වලට නොගිහිල්ලා අපට අවිජ්ජහයත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමට අවබෝධය කරා යන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ අවබෝධය යම්කිසි කෙනෙකුට ලැබුණොත් මොකද වෙන්නේ? මේ අප තේරුම් ගත්තේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ අර මුලින්ම ඇතිවන ස්කන්ධ පංචකය. ඒක අපේ දුක කියලා කිව්වට ඒක සත්‍යයක්. ඒක සැබවින්ම විඳින දුකක් නෙවෙයි. දුක්ඛ සත්‍ය කිව්වට ඒක යථාර්ථයක් විදිහට දක්වපු අවිතත වූ, අනන්‍යත වූ, සත්‍ය වූ තත්ත්වය. අන්නේ තත්ත්වය තේරුම් ගත්තොත් දුක්ඛ සමුදයෙහි නොඇලී දුක්ඛ නිරෝධයට යන්න පුළුවන්. ස්කන්ධ පංචකයෙහි අපචයට යන්න පුළුවන්. හැබැයි ඒක යථාර්ථ වශයෙන් තේරුම් නොගත්තොත් පංච උපාදාන ස්කන්ධයේ රැස් කිරීම වශයෙන් අපට උපචයට යන සිද්ධ වෙනවා. ඒ තුලින් අනේක විධ දුක්ඛම් කටළු බිඳිනට සිද්ධ වෙනවා. ඒ නිසා පින්තුනි, ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයෙන් අපේ ප්‍රයෝජන ගන්නවාද කියන එක තීරණය කරන ස්ථානය මේක. සාමාන්‍යයෙන් ඔබ ස්වාමින් වහන්සේට උපස්ථාන කරනවා, දාන පූජා කරනවා, අම්මට තාත්තට සලකනවා, පංචශීලය ආරක්ෂා කරනවා, මෛත්‍රී භානාව වඩනවා, සීල සමාදන් වෙනවා. මේ වගේ යහපත් කාරණා රාශියක් ඔබ දැනට ජීවිතයේ තුර සිද්ධ කරනවා. ඒ තුලින් ඔබේ සිත පිරිසිදු වෙනවා. එමගින් ඔබට ලෞකික කුසල සිද්ධ වෙනවා. එමගින් ඔබට පරලෝ සුගතිගාමී වෙනටත් අවස්ථාව ලැබෙනවා. නමුත් එපමණකින් අපි ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා කියලා සෑහීමකට පත් වෙන පුළුවන් කමක් නැහැ. ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයෙන් අපේ ප්‍රතිඵල නෙලා ගත්තාද කියන බලන සාධකය මෙතනයි තියෙන්නේ. මොකද්ද මෙන්න මේ මන්සන්ධිය තේරුම් ගැනීම, මේ ජන්සන් එක තේරුම් ගැනීම. මොකද්ද මේ සන්ධිස්ථානයේ ජන්සන් එක නැත්තම් ටර්නින් පොයින්ට් එක, අපේ හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? වර්තමානයේ තුල ඉඳගෙන බලන්න අපේ ඇසට රූපයක් පතිත වෙන අවස්ථාව එතනම හටගෙන නිරුද්ධ වෙනවා. මම දැන් මේ තේරුම් ගන්න අවස්ථාව නැවත මගේ මන ආයතනෙන් තේරුම් ගන්න අවස්ථාව මනෝවිඥානයක් විදියට. එහෙම තේරුම් ගන්නකොට මම අර නිරුද්ධ වෙච්ච ඇස තාම තියෙන දෙයක්, ඒ නිරුද්ධ වෙච්ච රූපය තාමත් තියෙනවා කියන හැඟීමෙන් අවිද්‍යාවෙන් ගන්න කෙනෙක්ද? ඒ අවිද්‍යාවෙන් අරගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සංසාර චක්‍රේ මම යන කෙනෙක්ද? නැත්තම් මෙන්න මේ අවබෝධ යථාර්ථයේ තේරුම් අරගෙන ඇසට රූපයක් දකිනකොටම මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. මේ මා රූපයක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගන්නwidetildeට හේතු වෙච්ච රූපය, රූපයත් නිරුද්ධ වෙලා ඇසත් නිරුද්ධ වෙලා චක්කු විඥානයේ චක්කු සම්පස්සය රූප සංචේතන රූප සංඥාදී මේ මුල් ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙච්ච මොහතක මා මේ තේරුම් ගන්නේ මන ආයතනෙන් මනෝ විඥානයක්සේ ලෙස තමා දැක්වතින් ඒ දැකීම තුලින්ම තමා නිරෝධයටපත් වෙනවා. ස්පර්ශ නිරෝධය කියන අර ස්කන්ධ පංචකේ අපචේට වැයවීමට යනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න, ඔබේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට ඒක ඔබ තේරුම් ගන්නේ තාම දෙයක් තියෙන විදියට නම් ඒ කියන්නේ ඔබ දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඔබ මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී දුක් ටික තුරුළු කරගෙන ඉන්න කෙනෙක් කියන කවංකව තේරුම් ගන්න. හැබැයි මේ යථාර්ථය ඔබ තේරුම් ගත්තොත් ඔබට එවලෙම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන අවබෝධයටත් ඔබ එන්න. ඒ නිසා ඔබ තීරණය කරන්න, ඔබ යන්න කැමති මේ නිරුද්ධ වෙච්ච ඇස අරගෙන, නිරුද්ධ වෙච්ච රූපය තාම තියෙන දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙන දුක් විඳින මාවතේද යන්නේ, නැත්නම් මෙහි යථාර්ථයේ තේරුම් අරගෙන දුකෙන් නිදහස් වන බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිවී සැනසී වදාළ මේ මාවතේද යන්නේ කියලා තේරුම් ගන්න අපි අවංකව දක්ෂ වෙනට ඕන. එතකොට දුක්ඛ සත්‍ය විදියට මුලින් ඇසාදී ආයතන හටගෙන ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක එතනම නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් හිටියොතින් ඒ ඇස රූපය තාම තියෙන දෙයක් හැටියට අරගෙන දුක ස්පර්ශ කරනවා. ඒක නිරුද්ධ වුණු දෙයක් කියලා දැක්කොත් ඒ තැනැත්තා දුක්ඛ නිරෝධයට යනවා. මෙන්න මේ අවබෝධය සමගම ඔහුට මාර්ගය පැනෙනවා. මොකද්ද මාර්ගය? මෙන්න මේ අවබෝධය යථාර්ථයක් බවට පත් කරන මාවත ඔහුට මෙන්න මේ අවබෝධය තුලින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ජීවිතයට ලැබෙනවා. මොකද්ද මේ මාවත? ඒ මාවත තමයි සම්මා දිට්ඨිය පෙරමුණු කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ යථාර්ථයක් නේද මේක? මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව අපි ඇති කරගන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප විශ්වාස කරනවා අදහනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේට අපි වැඳට පින්නතුනි, ඇත්තටම තේරුම් ගන්න ඕන අප ඇත්තටම බුදුහාඳුරන්ට අපි ගරු කරනවාද, උන්වහන්සේ ගැන අපට ශ්‍රද්ධාව තියෙනවාද කියලා බලන ස්ථානේ මෙන්න මේක. එතකොට අප ලබන අත්දැකීම නිරුද්ධ වෙච්ච එකක් මේ මනසින් අරගත්තේ කියලා දැක්කොත් අනේ මං එහෙනම් ඉක්මනින් දුකෙන් නිදහස් වෙන මේක යථාර්ථයක් බවට පත් කරගන්න මේ මාවතේ ගමන් කරන්න ඕන කියලා ඔහුට හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ මාර්ගය ඔහු ඉදිරිපිට නිර්මාණය වෙන වේ. මොකද්ද? සම්මා දිට්ඨිය ලැබුණු ගමන් ඔහු සම්මා සංකප්පය, නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන දෙහැමි සංකල්පන ඇති කරගන්නවා. ඔහු ටිකෙන් ටික පංචකාම සම්පත්තියෙන් අයින් වෙනවා. අනිත්‍යය ගැන තියෙන අමනාපය දුරු වෙනවා. අනිත් අය හිංසාවට පත් කරන්න තියෙන හැඟීම ටිකෙන් ටික අඩු කරගන්නවා. ඔහු සම්මා වාචා යහපත් වචන කතා කරනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම කියන මේ දේවල් වලින් එහෙට නැත්තා හැකිතාක් දුරට වෙන් වෙනවා. සම්මා කම්මන්ත, ඔහු ප්‍රාණඝාතයේ සොරකම, වැරදි කාම සේවනයෙන් හැකිතාක් වෙන් වෙනවා. සම්මා ආජීවය, ඔහු වැරදි ආජීවන රැකියාවලින් වෙන් වෙලා මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියපු ආකාරයට වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා දැහැමි ජීවන මාර්ගයක් ඔහු තෝරගන්නවා. සම්මා වායාම යහපත් උත්සාහය, නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නූපං කුසල් ඉපදීමටත්, උපං කුසල් තවදුරටත් වැඩි දියුණු කිරීමටත් ඔහු හැම වෙලාවෙම තමගේ උත්සාහය යොදනවා. සම්මා සති, මෙතන තනිතරම කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ ස්ථාන හතර ගැන නිතර අවධානයෙන් සිහියෙන් වාසය කරනවා. සතියේ කාලයක් දිනු කිරීමෙහි ප්‍රතිඵල ලෙස මේ තැනැත්තා සම්මා සමාධිය යහපත් එකඟ භාවය සිතේ එකඟ භාවයට පත් වෙනවා. ඔහු පටිකූල මනසිකාරයේ වැඩීමෙන් හෝ ආනාපාන සතිය වැඩීමෙන් ධාතු මනසිකාරයේ වැඩීමෙන් මරණ සතිය මෛත්‍රිය මේ වගේ කිසියම් භාවනා කමඨහනක් පුරුදු කරමින් මේ තැනැත්තා හිත සමාධිමත් කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ ආරස්නංගික මාර්ගයේ වාසය කිරීමේ ප්‍රතිඵල ලෙස බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ තැනැත්තාගේ සතිපට්ඨානය සතර සතිපට්ඨානය දිනු වෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය මේ තැනැත්තාගේ ජීවිතය තුළ දිනු වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය දිනු වෙනවා. අකුසලයෙන් මිදෙන්නට අකුසලයේ දිනු කරගන්නත් ධර්ම උත්සාහය. ඒ වගේම සතර රිද්ධිපාද, ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන මේ හතර නිවන අභිමුඛවම හෝ තමගේ සිත යොදවලා වීරියෙන් ඒ සඳහා කැපවලා කටයුතු කරනවා. මේ ගමනේ ඉදිරියට යෑමේ ප්‍රතිඵලයක් ලෙස සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ජීවිතෙහි ප්‍රමුඛත්වය දෙන කාරණා පහක් ඉස්මතු වෙනවා. ඒ පහ තවදුරටත් දිනු වෙලා සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා ඊටාම ප්‍රබල ලෙස තමගේ ජීවිතයේහි ප්‍රමුඛත්වයට එන කාරණා පහක් ඉස්මතු වෙනවා. සද්ධාව මේ දහම පිළිබඳව වඩ වඩාත්ම විශ්වසනීයත්වයට පත් වෙනවා. ඒ ඔස්සේ යන දෙඩි වීරියක් හට ගන්නවා. සතිමත් බව දිනු කරනවා. හිත සමාධිමත් කරනවා. සමාධිමත් වෙච්ච පමණට ප්‍රඥාව දිනු කරනවා. මේ ඉන්ද්‍රිය සහ බල ධර්ම කලක් භාවිත කිරීමේ ප්‍රතිඵල ලෙස මේ තැනැත්තාගේ ජීවිතයේ සත්‍යබොජ්ජංග වැඩෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියලා මේ බෝධි අංග අවබෝධය සඳහා යොමු වෙච්ච අංග හතක් ඔහුගේ ජීවිතය තුළ වඩාත්ම ගැඹුරින් ස්පර්ශ වෙනවා. ඊට ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙනවා. මෙන්න මේ මාර්ගය තුළ ඔහු සත්‍යස් බෝධිපාරසික ධර්ම වඩමින් ඉදිරියට යෑමේ ප්‍රතිඵල ලෙස මේ තැනැත්තාට කරුණු හතරක් ජීවිතයේ වඩාත් මිස්මතු වෙනවා. මොනවද ඒ? ඔහුට තේරෙනවා අවබෝධ කරගන්න තියෙනවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද කියලා. අභිඤ්ඤා පරිඤ්ඤයා සිය විසිත්තම ඥාණයෙන් යමක් තේරුම් ගන්න තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තේරුම් ගන්න තියෙන දේ තමයි උපාදාන ස්කන්ධ පංචකය. අර මුලින්ම ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒ තුල අපි අනවබෝධෙන් හිටියොත් ඒ පහම නැවත නිරුද්ධ වෙච්ච මොහතක ඒක අරගෙන අවිද්‍යාවෙන් පංච උපාදාන ස්කන්ධයක් බවට යනවා කියන මේ අවබෝධය ලැබෙනවා. ඒ අවබෝධය නිසා ඔහු අර මුල් ස්කන්ධ පංචකය පිරිසිදු දැනගන්නවා. නැත්තම් දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියපු විදියට දුක්ඛ සත්‍යය තමාගේ විශිෂ්ටම ඥාණයෙන් දැනගන්නවා. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තු පමණට අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා කියපු විදියට ඔහුට තමාගේ නුවණින් ප්‍රහීණ කරන්න ඕන කාරණේ ස්මතු වෙනවා. මොකද ප්‍රහීණ කරන්න ඕන අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ගන්න ස්වභාවය, ඒ අවිද්‍යාවත් ඒ අවිද්‍යාව නිසා හටගන්නා වූ භව තණ්හාව, භවයට තියෙන ආශාව, නැත්නම් බාහිර ලෝකයක් ඇතැයි කියන ගන්නා ස්වභාවය. අපි හැට රූපයක් පේනකොටම හිතෙන්නේ අපට බාහිර රූපයක් තියෙනවා, බාහිර ලෝකයක් තියෙනවා කියලා. පින්නොතින මෙතන හුඟක් අවධානයෙන් අහන්න. බුදුරජාණන් වහන්සේ බාහිර රූපයක් නැහැ කිව්වේ නැහැ. බාහිර රූපයක් නැහැ කිව්වනම් බුදුදහම විඥානවාදයට යනවා. විඥානවාදයට යන්නේ නැහැ බුදුදහම. රූපයක් තියෙනවා. ඒ රූපය අතීතයේ නිරුද්ධ වෙච්ච රූපයක්. ඒ රූපය නැවතුණාම අපට ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි ස්පර්ශ කරන මොහොතේ අපට ඒක සම්පූර්ණේ ගැන අවබෝධයක් ලැබෙන්නේ නිතරම ලැබෙන්නේ ඒක නිරුද්ධ වෙච්ච මොහොතකයි. මනායතනෙන්නු ඒක අවබෝධය ලැබෙන්නේ කියන එක අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා කලින් දැකපු රූපයක් Tamanට අවශ්‍ය නම් නැවත රූපය ඇසින් ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි ඒ ස්පර්ශය ඇහැට වර්ණ රූපය ලැබෙච්ච තැනක ඒක අවබෝධ වෙන්නේ වර්තමානයේ නෙවෙයි, ඒක නිරුද්ධ වෙලා අතීත අරමුණක් විදියටයි තම අවබෝධ කරන්නේ කියන අවබෝධය තුලින්නටයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. මේ අවබෝධය සමග මේ තැනැත්තා දුක්ඛ සමුදය නම් වූ ප්‍රහීණ කර යුතු සත්‍ය තේරුම් ගන්නවා. ඒ මොකද්ද? අවිද්‍යා භව තණ්හා කියන කාරණේ. අර නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට ගන්නා වූ අවිද්‍යාවත්, ඒ අවිද්‍යාව නිසා ලෝකෙට තියෙන බැඳීම, භවය හට ගැනීම, මෙන්න මේ භවයෙන් දුරු වීමත් කියන මේ කාරණා දෙක සඳහා ඔහු කැප වෙනවා මේ කරුණ දෙකෙන් නිදහස් වෙන්නට. එතනින් නවතින්නේ ඒ තැනැත්තා තමන්ට වඩන්න තියෙන කාරණා තේරුම් ගන්නෝ අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා. මෙන්න මේ මාර්ගේ යන්න නම් මොකද්ද කරන්න ඕන, වඩන්න ඕන දේ තේරුම් ගත්තා. මොනවද? සමතෝච විපස්සනාච, සමතය සහ විපස්සනා කියන කාරණා දෙක. සමතය කියන්නේ විසිරලා තියෙන සිතේ කාරමුණකට ගන්න එක. ඒ ගන්න අරමුණ තුළ හිත සමාධිමත් කරගෙන සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කීප ආකාරයට සමාධිමත් වෙච්ච සිතින් මේ තැනැත්තා නුවණින් මේ යථාර්ථය නැවත නැවතත් දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියපු විදියට අර ඇසකනාදී අරමුණු වලින් ඉන්ද්‍රිය වලින් ගත්ත අතීත අරමුණේ නිරුද්ධ වෙච්ච ස්වභාවය වර්තමානයේ හිත තියාගෙන තමා නුවණින් දකිනවා. මෙහි ප්‍රතිඵල ලෙස අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතම්බා කියපු විදියට ඔහු සාක්ෂාත් කරන දයක් උඩ පැනවෙනවා. ඒ මොකද්ද? විමුක්තිය සහ විමුක්ති ඥාන කියන කාරණා දෙක. මෙහෙම කාලයක් සිට භාවිත කිරීමේ ප්‍රතිඵල ලෙස මේ තැනැත්තා සම්මා සමාධිය සම්පූර්ණ වෙන පමණට ඔහුට අර චතුරාර්ය සත්‍ය වඩා වඩාත්ම ප්‍රකට වෙනවා. ඒකට කියනවා සම්මා ඥාන යහපත් දැනුම කියලා. අන්න ඒ යහපත් ඥානයේහි ප්‍රතිඵල ලෙස ඒ තැනැත්තා සම්මා විමුක්ති ඒ දැකපු පමණට ඔහු මුලින් කාමච්ඡන්ද ආදී නීවරණ වලින් දුර වෙනවා. වඩා වඩාත්ම විදර්ශනා කිරීමේ ප්‍රතිඵල ලෙස සක්කාය දිට්ඨි ආදී සංයෝජන ධර්ම ටිකෙන් ටික දුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ දුරු කර පමණට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී නීවරණ වලින් නිදහසුණු පමණට මිදුණු පමණට හෝට අවබෝධය ලැබෙනවා සම්මා විමුක්ති ලෙස. විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති කියන විදියට ඒ ඥානයෙන් ඔහු නිතර ස්පර්ශ කරමින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනේ මෙන්න මේක තමයි සැබෑ ලෙසම බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමත්, සමුදය සත්‍ය ප්‍රහීණ කිරීමත්, මාර්ග සත්‍ය වැඩීමත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමත් කියන මෙන්න මේ කරුණු හතරට අදාළ දේවල් පිළිබඳව අවබෝධයයි බුද්ධිස් එඩියුකේෂන් කියලා කියන්නේ. මේක තමයි බුද්ධිස් ජීපී එක කියලා කියන්නේ. මේක තමයි බුද්ධිස් ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහි තමාගේ අවබෝධය සමග වඩාත්ම වැඩි කාලයක් සමත විදර්ශනා දෙකේ යෙදෙන පුළුවන් නම් මේක තමයි බුද්ධිස් IQ එක කියලා කියන්නේ. නැත්නම් බුද්ධිස් EQ එක කියලා කියන්නේ. Intelligent Quotient නැත්නම් Emotional Quotient නැත්නම් ආවේදනික බුද්ධිය කියන බුදුදහමෙහි මෙන්න මේ දෙක සමග ජීවත් වීම, සමත විදර්ශනා දෙකේ ජීවත් වීම, නැත්නම් වෙනත් විදියකින් කියනවා නම් සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. මේ අවබෝධය සමගම සතර සතිපට්ඨානෙන් වාසය කරන්න මොකද වෙන්නේ? ඔහු එන්න එන්නම නිවෙන සැනසෙන උපේක්ෂාවට පත්වන කෙනෙක් බවට පත්වෙනවා. ඔහු ජීවිතයේ කුමන දෙයක් දැක්කත් ඔහු දකිනවා මේක නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනසින් දකින්නේ. ශබ්දයක් අහනකොටම දකිනවා කවුරු හරි බැන්නනම් මුලින් ආවේ ශබ්ද රූපේ විතරයි. මේක මා බැනුමක් කියලා තේරුම් ගත්තේ මනසින් ඒක බැනුමක් කියලා තේරුම් ගන්නකොට ඒ කනත් ඒ ශබ්දයත් සෝත විඥානයත් නිරුද්ධ වෙලා මගේ ලෝකයේ තුලයි මම මේ බැනුමක් විදියට ගත්තේ කියලා බැනුම තමාම නිස්පාදනය කරපු දෙයක් හැටියට තමා දකිනවා. එතකොට තමා මේ ආයතන වලින් නිස්පාදනය කරන්නේ මේවා ආයතනයක් බවට සැබෑ ලෙසම පත්වන්නේ තමාගේ අවිද්‍යාවෙන්. බාහිර කිසිම දෙයකින් පින්නතුනේ දුකක් අසපක්ක් දෙන්නේ නැහැ. කායික වශයෙන් යම්කිසි වේදනාවක් ක්ෂණික වෙනවා. නමුත් ඒකෙන් සෝමනස්ස හෝ දෝමනස්ස වලට පත් වෙන්නේ එතෙන්දිත් මනසින්. අන්නේ නිසා බුදුහම දේශනා කළේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. බාහිර ලෝකයේ තියෙන දේවල් ඒවා කාමයන් නෙවෙයි. ලස්සන දේවල් බාහිර තිබ්බයි කියට ඒවා සැබවින්ම කාමයන් නෙවෙයි. ඒ ලස්සන බව හෝ අවලස්සන බව බාහිර තියෙන දේකුත් නෙවෙයි. ඒ සියල්ලක්ම තමාගේ වර්තමාන මනසට අනුව අප විසින් තේරුම් ගත්ත දේ. බලන්න බාහිර කොච්චර ලස්සන රූපයක් තිබුණත් ඔබ දුකෙන් ඉන්න වෙලාවේදී ඔබට ඒක ආස්වාද ලැබෙනවද? ඔබට කොච්චර රසවත් ආහාරයක් තිබුණත් ඔබට ඊටාම කුස හොඳට පිරිච්ච වෙලාවක ඒක ඔබට අරණීය ආස්වාද ලැබෙනවද? මේ සියලුම දේවල් ලැබුණත් ඔබ මානසිකව දැඩි වේදනාවකින් ඔබට ළඟම ඥාතියෙගේ වියෝහයක් තියෙන අවස්ථාවේදී ඔබ කොච්චර ලස්සන රූප දැක්කත්, ශබ්ද ඇහුවත්, ගඳ සුවඳ වින්දත්, රසයන් දැනුණත්, පහසයන් ලැබුණත් ඔබේ ලෝකයට ඒව සැප දුක් වෙනවද? ඒ බාහිර කිසිම දෙයක් ඒවලට ඔබට සැපයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඒ සැප හෝ දුක බාහිරින්ගත්තු දෙයක් නෙවෙයි, අපේම මනසේ ස්වභාවය අනුව ඒ මොහොතේ අප විසින් නිර්මාණය කරගත්තු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මේ යථාර්ථය අපට පෙන්වලා දීලා අපව දුකෙන් නිදහස් කරන්නට අනුශාසනා කරපු දහමක්. අපි මේ ලෙස ධර්මයේ තේරුම් අරගෙන දහම ප්‍රගුණ කරෝතින් ඉන්ද්‍රිය භවනා සූත්‍රය වැනි සූත්‍රවල දැක්වෙන ආකාරයට අපට ඕනෑම පිළිකුල් දෙයක්, අපිරිසුදු දෙයක්, තමා අකමැති කියලා හිතන දෙයක් කැමති විදිහට ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම නොපිළිකුල් දෙයක්, පිරිසිදු, ලස්සන, ඊටාම අලංකාර දෙයක් ඕනනම් පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. එහි බාහිර තියෙන සංඥාව, බාහිර තියෙන අරමුණේ සංඥාව තමාගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා සම්පූර්ණ බාහිර අරමුණ තමාට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. එපමණක් නෙවෙයි, මේ පිළිකුල් සහ නොපිළිකුල් නැත්නම් ප්‍රිය සහ අප්‍රිය බව කියන දෙකම දුරු කරලා යම් කෙනෙක් කැමති නම් උපේක්ෂාවෙන් ඉන්න, අන්නේ උපේක්ෂාවෙන් ඉන්නටත් මේ සිහිය සහ නුවණ දිනු කරගන්න කෙනාට හැකියාව ලැබෙනවා. මෙන්න මේ තුලින් ඒ තැනැත්තා බොහොම සරලව, නිහඬව, සතිමත්ව, උපේක්ෂාවෙන් ලෝකේ යථාර්ථය දකිමින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, මේ දහම දැකලා අපි එක දවසක් ජීවත් වුණත් අපේ ජීවිත පරිපූර්ණ ජීවිතයක් වෙනවා. පින්නතුනි, මේ යථාර්ථය අපි තේරු නොගෙන තව අවුරුදු 100ක් අපි ජීවත් වුණත් පින්නතුනි අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තොයි වෙන්නේ. නම් යම් කෙනෙක් මේ යථාර්ථය තේරුම් අරගෙන හෙට දවසේ net දෙක පියාගත්තත් ඒ තැනැත්තාට ජීවිතයේ කිසිම දුකක් හටගන්න දෙයක් නැහැ. ඒ තැනැත්තා මේ යථාර්ථය මෙනෙහි කරමින් තමයි ඔහු අවසාන හුස්ම පෙදත් මේ වාතාලයට එක් කරන්නේ. ඔහු අවසාන වතාවට net දෙක පියාගන්නේ මේ යථාර්ථයේ තේරුම් ගත්තු නිවුණු සැනසුණු කෙනෙක් විදියට. ඔහුට එකාතකින් අවසාන මොහොතේදී හෝ මේ දුක්ඛ යථාර්ථයේ තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණත් මේ කුසලයේ නිසා මේ තැනැත්තා නැවත උපදින්නේ මීට වඩා හොඳ තැනක, මීට වඩා හොඳින් ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් පරිසරයක, වටා පිටාවක ඔහු අලුත් නැවුම් ශරීරයකින් ඔහු පෙනී සිටින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි වටිනා පිවිතුරු දහමක් ලැබිච්ච අප ඔබ බොහොම වාසනාවන්තයි. මේ දහම අනාවරණය කරන්නට බුදුරජාණන් වහන්සේ ඉතා දීර්ඝ කාලයක් සුවිශාල කැපවීමක් කළා. මේ අනාවරණය කළ ලෝකෙට ඉදිරිපත් කරපු දහම වසර දහස් ගාණක් රැගෙන එන්නට ස්වාමීන් වහන්සේලා අපමණ කැපවීමක්, ජීවිත පරිත්‍යාගයක් සිදු කළ තියෙනවා. ඉතින් මේ සියලුම පරිත්‍යාගයන්හි ප්‍රතිඵල සහ විශේෂයෙන් අපේ අම්මා තාත්තා අපට දායාද කරු මේ උත්තම ජීවිතයට අපි ඉහළම වටිනාකම ලබා දෙන්න නම් මෙන්න මේ දහම තුල අපි හැකිතාක් දුරට සංයමයටපත් වෙන්නට ඕන. දහම තුල අපි නිවෙන්නට ඕන. මේ ලබන ආධ්‍යාත්මික දියුණුව සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් තමා විඳ ගන්නා ගමන් හැකිතාක් දුරට තමාගේ ළඟම ඥාතීන්ට මේ දේ දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම සුවච බව තියෙන දෙසවන් යොමු කරන කැමැති වෙනත් කෙනෙක්ගේ දෙයක් අහන්නට පුළුවන් මානසිකත්වයක ඉන්න හැම දෙනාටම මේ යථාර්ථය කියලා දෙන්න. මේක තමයි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය පිනතුනි. ඔබ අඳුරන කෙනෙක් ඉන්නවනම්, මරණාසන්න මොහොතේ හරි කෙනෙක් ඉන්නවනම් ඒ තැනැත්තාට එකාසකින් මෛත්‍රී භාවනාව උගන්වන්න, සීල සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා කියන්න කියලා යාට පුළුවන් තරම් ඉක්මනින් කියන්න. ඒ අතර පුළුවන් නම් මේ අනිත්‍යතාවය ඔබට තේරෙන විදිහට කියලා දෙන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ය අනිත්‍යයි, චක්කු සංපස්යෙන් හටගත් ආ වූ වේදනාව අනිත්‍යයි, රූප සංඥාව අනිත්‍යයි, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි, දුක්ඛයි, අනත්මයි, මේව පටිසම්පන්නයි, මේ හැම දෙයක්ම හුත්වා සම්බුතං හුත්වා නවවිසිතී ආදී වශයෙන් මේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා ඒ ඔබේ ළඟම ඉන්න කෙනාට මේක කියලා ඔහුත් සුවපත් කරන්න උත්සාහ කරන්න. එහෙම කළොත් පින්නතුනි අපි මේ ජීවිතයේ වඩාත් අර්ථවත්ව ගත කරපු අය බවට පත් වෙනවා. අපට කොයිතරම් රෝග හැදුනත් අපි දුකටපත් වෙන්නේ නැහැ. අපට ඊට වඩා බලවත් සතුටක්, නිර්ආමස සෝයක්, ධර්මයෙන් ලැබෙන ප්‍රීතියක්, ධම්මවිජය සම්බොජ්ජංගයේ ඔස්සේ අපි මෙන්න මේ බොජ්ජංග ධර්ම ඔස්සේ ප්‍රීතිය සම්බොජ්ජංගය බවට පත් කරගෙන අපි ප්‍රීතිය භුක්ති විඳින්මින් ඉන්න ඇයට බවට පත් වෙනවා. ඒ ප්‍රීතිය නිර්ආමස ප්‍රීතියක් බවට පත් වෙලා විමුක්ති සෝය බවට පත් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඒ ධර්මයේ ඔස්සේ අපේ ජීවිතය ලස්සන කරගන්න උත්සාහ කරන්න බුදුරජාණන් වහන්සේ මේ මහා සලායතනික සූත්‍රයෙන් අපට දේශනා කළේ ඇසහදී ආයතනවල ස්වභාවයත්, ඒවන් නිසි ආකාරයෙන් දකින්න ඕන ආකාරයත්, මේ දැකලා ඒ දේවල් වලින් අවිද්‍යාවෙන් ගැනීම දුරු කරලා කායික මානසික ආදී දුක් පරිලාහෙන් දුරු වෙන්නටත්, එමගින් නන්දි රාගයෙන් මිදෙන්නටත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා දුක්ඛ සත්‍ය නම් වූ පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්නටත්, සමුදය සත්‍ය වූ අවිද්‍යාව හා භව තණ්හාවෙන් දුරු වෙන්නටත්, මාර්ග සත්‍ය වූ සමථ විදර්ශනා වඩන්නටත්, නිරෝධ සත්‍ය වෙච්ච විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්නටත් බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රයෙන් මඟ පෙන්වනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබ අදිස්ථාන කරගන්න. ඉතින් ඔබ ඊටාම වාසනාවන්ත පිරිසක්, නිතර ධර්ම ශ්‍රවණය කරන පින්තුන්, ස්වාමින් වහන්සේට උපස්ථාන කරන පින්තුන් ඒ කුසලයේ වඩා වඩාත්ම දියුණු කරගන්න. ඔබ ඇසුරු කරන ස්වාමින් වහන්සේලාට හැකිතාක උදව්පකාර කරලා උන්වහන්සේලාට ශක්තිය ලබා දෙන්න, මේ දහම් පණිවිඩය තවත් රැගෙන යන්නට උන්වහන්සේලා දරන උත්සාහයට ඔබට කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න. එය ඉතාම ඉහළ ආධ්‍යාත්මික කුසලයක් බවට පත් වෙනවා, ශාසනික අනුග්‍රහයක් බවට පත් වෙනවා. එසේ සිද්ධ කිරීමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. රැස් කරගත් නියුතුම් පින් දම් තුලින් ජනිත කරගත් වූ පුණ්‍ය ඵලය ඔබ නමින් මිය ගිය සියලු ඥාතිහු දනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පින්දහමල බලයෙන් ඔබ අප හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව ඊතාමික් මම් භවයකදී සියලු දුක් වලින් නිදහස් වන උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්කම් ඔබ අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි.